Say, I have the life of God in me. කියන්න දෙවියන් වහන්සේගේ ජීවනය මා තුළයි. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Praise the Lord. ප්‍රශංසා වේවා. Say, I'm a victor forevermore. මම සදාකාලිකම ජයග්‍රාහකයෙක් කියලා කියන්නේ. I'll never be a victim in life. මම කිසි දවසක ගොදුරක් වෙන්නේ නැහැ කියලා කියනවා. I'm a success. මම සාර්ථකයි. Say, I'm a success. මම සාර්ථකයි. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Praise God. ප්‍රශංසා වේවා. As you read the rhapsody this morning, අපි උදෑසන යථාර්ථයේ රිද්මය කියව අතර it's so important that we take time to give thanks unto the Lord. ඉතාමත්ම වැදගත් දෙවියන් වහන්සේට స్తుති දෙන්න කාලයක් වෙන් කිරීම. You know, ending this year strongly is important, and one of the keys to end this year strongly is to take time to ponder and to think what the Lord has done for us. මේ වසර ශක්තිමත්ව නිම කිරීම ඉතාමත්ම වැදගත් එක කළ හැකි සාර්ථකම ආකාරයක් වන්නේ ඔබ කල්පනා කරමින් මෙනෙහි කරමින් දෙවියන් වහන්සේ මේ කාලයේ මේ වසර තුල වහන්සේට ඔබට කළා වූ දේවල් ගැන స్తుති කරන්නට. I tell you, you'll be surprised at how many things God has given you and blessed you with. ඔබ පුදුම වෙයි දෙවියන් වහන්සේ කතරම් දේ ඔබට කර තිබෙනවද කියලා. Be a person of a heart who has a heart of gratitude. ඔබ නිරන්තරයෙන් స్తుතිවන්ත හදවතක් ඇති කෙනෙක් වෙන්න. Take time to thank people that has blessed you throughout this year, who have enriched your life. මේ වසර පුරාවටම ඔබගේ ජීවිතයට ආශිර්වාද කර ඇති මිනිසයන්ට ඔබ స్తుතිවන්ත වෙන්න. If you want to be a powerful person in life, be a thankful person. ඔබ ජීවිතයේ බලවත් පුද්ගලයෙක් වෙන්න කැමති නම් ඔබ స్తుතිවන්ත පුද්ගලයෙක් විය යුතුයි. You know, train yourself to give thanks at all circumstances. හැම අවස්ථාවකදීම ඔබ స్తుතිවන්ත හදවතක් තබා ගන්න. There's nothing too small to thank people for, to thank God for. මිනිසයන්ට දෙවියන් වහන්සේට స్తుති කරන්න දේවල් කුඩා කියලා අපිට සිතන්න බෑ. කුඩා දේවල්. A person who does not thank is a small person. స్తుතිවන්ත වෙන කෙනා කුඩා පුද්ගලයෙක් නෙමෙයි. A person who does not thank feels that he needs to get more, that's why he doesn't thank. ඒ స్తుතිවන්ත නොවන කෙනෙක් හිතනවා තව ඔහුට ලබන්න අවශ්‍යයි කියලා. And he is complaining, he is murmuring and he is angry. එනිසා ඔහු කොඳුරනවා කෝපව සිටිනවා. But a person who's filled with gratitude, නමුත් స్తుතිවන්ත හදවතකින් පූර්ණ මිනිසයා, has a heart that is open to God. දෙවියන් වහන්සේට විරුද්ධ හදවතක් තිබෙනවා ඔහුට. See, what is in our spirit is so important. අපගේ ආත්මයේ තිබෙනා උදේ ඉතාමත්ම වැදගත්. This morning, what is in your spirit? මේ උදෑසන ඔබගේ ආත්මයේ ඔබගේ හදවතේ මොනවද තිබෙන්නේ? Because what is in your spirit will come out of your mouth and your expressions. ඔබගේ ආත්මයේ තිබෙන දේ තමයි ඔබගේ මුඛයෙන් පිටත් වෙන්නේ, ඔබගේ හැසිරීමෙන් පිටත් වෙන්නේ. We see in the world so many angry people. ලෝකේ අපි දකිනවා බොහෝ කෝපව සිටිනව මිනිසුන්. So many people demanding all the time. බොහෝ මිනිසුන් නිරන්තරයෙන් illamen sitinawa dewal laba ganta porabadinawa and these are people who have not learned to be thankful meveni aya tamai e stutivanta novanna upudgale hallelujah hallelujah say I'm going to be a grateful person oba kiyana mama stutivanta wena pudgalek wenta yanawa hallelujah I'm going to appreciate everybody around me ma wate ina hama kenekma man age karanta yanawa your relationships are so important oba ge sambandhatawayan ithamathma wedagath and your relationships are built with gratitude hearts obage sambandhatawayan godana genne stutivanta hadawat tulin you cultivate your relationships by giving thanks oba obage e obage sambandhata godana ganta awashya ekkenekenata stuti karamin how do you build your marriage kohomada obage vivahaya oba godana ganne by appreciating your spouses obage swam purusha baharyawa obage karamin if you don't appreciate you'll find your marriage in trouble obage kare naththam obe paul jeevitha oba prashna dakinta yanawa hallelujah hallelujah praise god prashansa veva this is so important ඉතාමත්ම වැදගත්. These are very simple things in life. මේවා ජීවිතයේ සරල දේවල්. But when we put it to practice they are so powerful. නමුත් මේ දේවල් අපි ක්‍රියාවට දැම්මහම ඉතාමත්ම බලවත්. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Are you blessed this morning? ඔබ මේ උදෑසන ආශිර්වාදමත්ද? You know, I tell you this year you're going to end very strongly. මේ වසර මම නැවතත් කියන ඔබ ඉතා ශක්තිමත්ව අවසන් කරන්න යනවා. This is your year of triumph. මේ ඔබගේ විජයග්‍රහණයේ වර්ෂයයි. You know, you might say, Pastor, I haven't seen so much triumph this year. ඔබ කියන්න පුළුවන් පාස්ටර් මම දැකලා නැහැ ගොඩක් විජයග්‍රහණයන් මගේ ජීවිතේ මේ වසර තුල කියලා. It's not yet over. නමුත් මම ඔබට කියන්න කැමති මේ වසර තවමත් අවසන් වෙලා නැහැ. God is going to bring sudden miracles in your life. දෙවියන් වහන්සේ හදිසියෙ මහාස්කම් කරන්නට යන ඔබගේ ජීවිතේ. You know, expect God to do something that is of the miraculous. ඔබ හාස්කමක් බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේගෙන්. If you can believe the miracles are possible. ඔබට විශ්වාස කරන්න පුළුවන් නම් හාස්කම් සිදු වෙනවාමයි. If you dare to believe God and his word, nothing is impossible. ඔබ දෙවියන් වහන්සේ වතුන් වහන්සේගේ වචනයත් නිර්භීතව විශ්වාස කරනවා නම් හාස්කම් සිදු වෙන්න පුළුවන්. Hallelujah. Hallelujah. Glory to Jesus. දෙවියන් වහන්සේට මහිමය වේවා. Oh, we love Jesus. Do you love Jesus? අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාද? I love Jesus so much. අම දෙවියන් වහන්සේට ඉතාමත්ම ප්‍රේම කරනවා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. And get ready for 2016. ඒ වගේම 2016 ට ඔබ සූදානම් වෙන්න. Prepare yourself for 2016. ඔබවම ඔබ සූදානම් කරගන්න 2016 වසර උදෙසා. No, don't miss reading the Rhapsody of Realities every day these days. හැම දවසකම විශේෂයෙන් මේ කාලේ යථාර්ථයේ රිද්මය හැම දවසකම කියවීම අතපසු කරන්න එපා. The pastor is taking us into the new year through instruction, through divine instruction. මම the pastor Chris අපිව ගෙනියනවා දිව්‍යමය උපදේශත් සමග තුල් කරන අපිය 2016 වසරට. See, the anointing is in the instruction. ආලේපේ තිබෙන්නේ උපදේශයේ මතයි. When you follow the instruction, there is an anointing in that. ඔබ උපදේශය පිළිපැද්දහම ඒක මත ආලේපයක් නිදහස් වෙනවා. Pay attention to the instruction. ඉතින් ඔබ උපදේශයට අවධානය යොමු කරන්න. Hallelujah. Hallelujah. Praise be to God. ප්‍රශංසා වේවා. The pastor has instructed us to take time to fast and pray in the last few days of the month. මේ මාසේ මේ අවුරුද්දේ අවසන් දවස් ටිකේ පාස්ටර් ක්‍රිස් අපට උපදේශයක් දී තිබෙනවා නිර්ආහාරව යාඥා කරන්න කාලය වෙන් කරන්න කියලා. If you get the Rhapsody in the last 3 days you are allowed to do that, then you will see some instruction about fasting and prayer and how important fasting and prayer is for a Christian. යථාර්ථයේ අවසන් දෙසැම්බර් මාසේ අවසන් දවස් කිහිපය ඔබ බැලුවතින් කතරම් වැදගත් නිර්ආහාරව යාඥා කිරීම සහ ඒ යාඥා කළ යුතු ආකාරයන් ගැන සඳහන් වෙනවා. Hallelujah. Hallelujah. Praise God. We are continuing on the series that I started last week. ගිය සතියේ පටන් ගත්තා ඔය තේමාව යටතේ අපි දිගටම බලන් යනවා. The theme is winning your world. ඔබගේ ලෝකය දිනා ගැනීම. Winning your world. ඔබගේ ලෝකය දිනා ගැනීම. Hallelujah. This is so important. මේක ඉතාම ආත්ම වැදගත්. Jesus Christ came to this world so that he may win the world. Jesus Christ වහන්සේ මේ පොළවට ආවේ මේ ලෝකේ දිනා ගැනීමටයි. And he has already done his job. දැනටම තුන් වහන්සේගේ කාර්ය උන්වහන්සේ කර තිබෙනවා. He went to the cross, he rose from the dead and he has ascended to heaven. උන්වහන්සේ කුරුසියේ මැරුණා, උන්වහන්සේ දින තුනකින් නැවත නැගිට්ටා, දැන් ස්වර්ගස්ත විසිටිනවා. But now he has entrusted us with the good news. නමුත් දැන් උන්වහන්සේ අපිට බාර දීලා තිබෙනවා ඒ සුභාරංචියේ වැඩය. This is the good news that saves the world. මේක තමයි ලෝකය ගලවන්න වූ සුභාරංචිය. And in Matthew 28 last week verses 18 to 20 we read the great commission. It's called the great commission. Matthew 28 අපි බැලුවා ගිය සතියේ ඒ ශ්‍රේෂ්ඨ ආඥාව. ශ්‍රේෂ්ඨ ආඥාව. It is the great commission where Jesus tells his disciples and all of us who are disciples now to go ye unto all the world. Jesus and to make disciples. Jesus වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ටත් අපටත් යම් උපදේශයක් දෙනවා මුළු ලෝකය පුරා ගොස් සුභාරංචිය දේශනා කරන්නට කියලා. This is the command he gave. It's not a request. මේක ආඥාවක්. ඔබට කැමැතිනම් කරන්නට කියලා උන්වහන්සේ ඉල්ලීමක් කළේ නැහැ. If you are a child of God, if you are a Christian, there's no option. There is a command by the master to go out and to give the gospel. ඔබ කිතුනෙකු නම් මේකේ තෝරා ගැනීමක් නැහැ. ඔබට ආඥාවක් ලැබී තිබෙනවා එළියට ගොස් සුභාරංචිය දෙන්නට. We have been entrusted with the gospel. We are the custodians of this great gospel that Jesus is alive, that Jesus came to save the world. යේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ පැමිණියේ ලෝකය ගලව ගන්නට කියනවා සුභාරංචියේ බාරකාරීත්වය දීලා තියෙන අපටයි. And this is a wonderful privilege. It's a great honor that God has given you and me. He has given us this privilege to tell the world that Jesus has paid for them. Jesus වහන්සේ මේ මුළු ලෝකයේ උදෙසා මිලේ ගෙවන්ට ගෙවා තිබෙනවා කියලා මේ පණිවිඩය ගෙනියන වරප්‍රසාදය අපට දී තිබෙනවා. You know, just imagine you go to a hotel and you have your meal and then you go to the cashier desk and the cashier said, your bill has been paid. ඔබ නිකමට හිතන්න ඔබ හෝටලයකට ගිහිල්ලා ආහාර අනුභව කරලා ඊට පස්සේ කැෂියරයකට ගිහිල්ලා මුදල් ගෙවන්න යනකොට ඒ කැෂියරකෙන් කියනවා ඔබගේ මුදල ගෙවලා ඉවරයි කියලා. It's paid, you're surprised. ඔබ පුදුම වෙයි. And you're happy. Then you walk out. It's paid. I don't have to pay. ඔබට ප්‍රීතිය ඊට පස්සේ ඔබේ ස්ථානෙන් ඉවත් වෙනවා. ප්‍රීතියෙන් මම ඔබට ගෙවන්න අවශ්‍ය උනේ නැහැ. But if you say no, it cannot be true. Then you have to pay. නමුත් ඔබ කිව්වොත් නෑ ඒක වෙන්න බෑ කියලා එහෙනම් ඔබටම ගෙවන්නට සිදු වෙනවා. The good news is like that. Jesus has come and paid in full for our sins, for our sickness, for our addictions, for all the curses. සුභාරංචිය මෙන්න මේ වගේ යේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා අපි වෙනුවෙන් මිලේ ගෙවුවා අපේ පාපය උදෙසා අපගේ ශාපය උදෙසා අපගේ ඇත්තහිකම උදෙසා රෝගය උදෙසා. People do not have to pay. මනුෂ්‍යයන් තවදුරටත් ගෙවන්න අවශ්‍ය නැහැ. And people do not know that they don't have to pay unless we tell them. මනුෂ්‍යයන් දැනගන්න යන්නේ නැහැ ඔවුන් තවදුරටත් ගෙවන්න අවශ්‍ය නැහැ කියලා අපි ඔවුන්ට කිව්වේ නැත්නම්. And this is a good news. මේක යහපත් පණිවිඩයක්. Just imagine you are telling something good to them. You don't have to pay. You don't have to suffer. You don't have to pay a price. ඔබ යහපත් පණිවිඩයක් ඔවුන්ට ගෙනියන්නේ ඔබ තවදුරටත් දුක් විඳින්න ඕනේ නැහැ ඔබ තවදුරටත් වේදනාවෙන් ඉන්න ඕනේ නැහැ ඔබ සුබ පණිවිඩයක් ගෙනියනවා. If people refuse to accept it, මානුෂ්‍යයන් ඒක ප්‍රතික්ෂේප කරොත් ඒ පණිවිඩය, then that's their problem, they have to pay. එවිට ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක් එවිට ඔවුන්ට ගෙවන්න සිදු වෙනවා. But my job is to tell others. නමුත් මගේ වගකීම ඇවිල්ලා ඔවුන්ට කියීමයි. And the job has to be done. ඒ කාර්ය කරන්ටම අවශ්‍යයි. And we have to tell the whole world about it. අපි මුළු ලෝකයටම මේ පණිවිඩය දෙන්න අවශ්‍යයි. It's not enough waiting for others to do it for you. අන් අය ඔබ උදෙසා මේ දේ කරනකම් බලාගෙන සිටීම නෙමෙයි. If you don't do it. ඔබ ඒ දේ කරේ නැත්නම්. And if somebody else doesn't do it. වෙන කෙනෙකුත් ඒ දේ කරේ නැත්නම්. Who is responsible? කවුද වග කියන්නේ? You are responsible for the person that God shows you to tell the gospel to. දෙවියන් වහන්සේ ඔබට අම්මය පෙන්눔 කළ තින සුභාරංචිය දෙන්න ඕන්ට ඔබ දුන්නේ නැත්නම් මේක ඔබගේ වගකීමයි. Hallelujah. Hallelujah. Praise be to God. ප්‍රශංසා වේවා. You know the day you became a child of God, a Christian. ඔබ කිතුණුවෙක් දේව දරුවෙකු වුණ අවස්ථාවේ you became a partner with God. ඔබ දෙවියන් වහන්සේත් සමග පංගුකාරීත්වයකට පැමිණියා. You became a partner in his gospel program. උන්වහන්සේගේ ඒ සුභාරංචි වැඩසටහනේ ඔබ පංගුකාරයෙක් වුණා. Because God has a gospel program for the world. මන්ද දෙවියන් වහන්සේට සුභාරංචියේ ඒ වැඩසටහනක් තිබෙනවා මුළු ලෝකයේ උදෙසා. He has a dream for the world. උන්වහන්සේට සිහිනයක් තිබෙනවා මේ ලෝකයේ උදෙසා. His dream is that none perish, that everyone come to know Jesus. උන්වහන්සේගේ සිහිනය ඇවිල්ලා කිසිවෙක් විනාශ නොවී සියල්ලන් ගැලවීමට පැමිණීමයි. And you and I must take that dream and be responsible for that dream. ඔබත් මමත් ඒ සිහිනය අල්ලගෙන ඒකට වග කියන්න අවශ්‍යයි. Dream God's dreams in your life. ඔබ දෙවියන් වහන්සේගේ සිහින දකින්න ඔබගේ ජීවිතය උදෙසා. Your dream is too small. ඔබගේ සිහිනය කුඩා වැඩි. Your dream will disappoint you. ඔබගේ සිහිනය ඔබව අධෛර්යමත් කරන්ට යනවා. But when you carry God's dream. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ සිහිනය දරාගෙන යන විට. And when you live in that dream. ඔබ ඒ සිහිනය තුල ජීවත් වන විට. There's nothing in this world can satisfy you. මේ ලෝකයේ කිසි දෙයක් ඔබව තෘප්තිමත් කරන්න බෑ. Hallelujah. Hallelujah. That dream will keep your life happy and contented. ඒ සිහිනය ඔබගේ ජීවිතය තෘප්තිමත් කරන්න යනවා. So you are a partner with God. ඔබ දෙවියන් වහන්සේ සමග පංගුකාරයෙක්. Say I'm a partner with God. ඔබ කියන්නේ මම දෙවියන් වහන්සේ සමග පංගුකාරයෙක්. And these are matters concerning eternity. මේ සදාකාලය සම්බන්ධ වූ කාරණායි. This is not simple matters of this world. Meva suluvu karana nemei me loke. These are eternal matters. Meva sada kalika vu karana. Hallelujah. Hallelujah. Praise be to God. Prashansa veva. Let's look at some scriptures now. Are you ready for some scriptures this morning? Oba sudanam the Bible padaki hipayak balannata. Philippians chapter 1 verse 3. Philippi palaveni parichchede 3 wana pade. Wow, I'm excited about what I'm going to preach today. Ada davase deshana karanta yana de gena ithamath udyogiva sitina. I'm excited because I'm living this life, okay? Mama me jeevithe jeevathin nisa thamai mama udyogen sitinne. Philippians chapter 1 verse 3. Philippi eke 3 weni pade. I thank my God upon every remembrance of you. නුඹලා මට සිහි වෙන හැම වෙලයක් පුරාම මාගේ සියලු යාඥාවලදී ප්‍රීතියෙන් යාඥා උපු කරමි. See the apostle Paul, look at this great apostle. When he remembers somebody, he is thanking God for them. මේ පාවල් තුමාගේ කියමන මේ ස්ථානයේ බලන්ට ඔහුට යමෙක් මතක් වෙනවා නම් ඔහු ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා කියලා කියනවා. His heart was full of thanksgiving. මම කිව්වා ඔහුගේ හදවත ඒ ස්තුතියෙන් පූර්ණව තිබුණා. If your heart is your spirit is full of thanksgiving when you remember somebody you will thank thank God for that person. ඔබගේ ආත්මය ස්තුතිවන්ත නම් ඔබට යම් කෙනෙක්ව මතක් වෙනකොටත් ඔබ දෙවියන් වහන්සේට ඒ කෙනා ගැන ස්තුතිවන්ත වෙනවා. Next verse. He says, always in every prayer of mine, not only is he thankful, now he is praying for that person that he remembers. ඔහුට මතක් වෙනවා ස්තුති කරනවා විතරක් නෙමෙයි දැන් ඔහු යාඥාත් කරනවා ඔහු ගැන. Making requests with joy. ප්‍රීතියෙන් ඉල්ලීම් කරමින්. Next verse. For your fellowship in the gospel from the first day unto now. සුභාරංචියේ සහභාගීත්වයේ පළවෙනි දවසේ පටන් අද දවස දක්වාම. Notice there the partnership, the fellowship of the gospel. බලන්නේ ස්ථානයේ සහභාගීත්වය එහෙමත් නැත්නම් පංගුකාරීත්වයේ සුභාරංචියත් සමග. From the first day until now. පළවෙනි දවසේ සිට අද දවස දක්වා. So that means from the first day that you received Jesus you have been enlisted to be a partner in the gospel. Ekiyanne oba deviyan wahanseya piligattawu palaweni dawase indanama subaranchida oba pangukarekuna. Did you see that? Oba eka dakkada? You know I've seen people who are new Christians are the ones who give the gospel more. Mama dakala thiyenawa aluthen e kitunuwan wena aya deviyan wahanse piliganna aya ikmanata subaranchida denawa. Have you noticed that? Oba eka dakala thiyenawada? Maybe you noticed that in your own life. Obage jeevitheta oba eka handunagena thiyenne. Because after some time you carry so much baggage. ටික කාලයකට පස්සේ ඔබ ගොඩක් බර අරගෙන යනවා වගේ. Then you know too much. ඊට පස්සේ ඔබ දන්නවා වැඩි. And you stop giving the gospel. ඊට පස්සේ සුභාරංචිය දෙන එක නතර කරනවා. You're more concerned about yourself and what you need. ඔබ ඔබ ගැන කරදර වෙනවා ඔබගේ අවශ්‍යතාවයන් ගැන කරදර වෙනවා. Verse 6, next verse. 6 වෙනි පදය. Being confident of this very thing that which has begun that God has begun in you a good work in you will perform until the day of Christ Jesus. නුඹලාතුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකෑ යන මේ විශ්වාසයේ ඇතුව සිටින්න. So the word says a good work has been begun in you. යහපත් වැඩක් ඔබ තුල පටන්ගෙන තිබෙනවා කියලා කියනවා. This is concerning the partnership in the gospel. මේ කියන්නේ ඒ සුභාරංචිය තුල තිබෙනා උපංගුකාරීත්වය ගැනයි. And God wants to continue from the first day until the end. දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රථම දවසේ සිට අවසාන දවස දක්වා දිගින් දිගටම පැවතීගෙන යන්ටයි. See this is so important in God's mind the gospel of the Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය දෙවියන් වහන්සේගේ මනසේ ඉතාමත්ම වැදගත් කාරණාවක්. Do you know that the end will not come until the gospel has been preached to the ends of the world? ඔබ දන්නවද මේ ලෝකයේ පුරාම සුභාරංචිය පතලවන තෙක් ඒ ලෝකයේ අවසානයේ සිදුවෙන්න යන්නේ නැහැ. But we are now at the end almost at the end. නමුත් අපි දැනටමත් ඒ අවසාන කාලයට ළඟා වී තිබෙනවා. We are almost there. Do you know that? අපි දැන් ළඟා වෙලා තිබෙනවා ඒ අවසාන කාලයට. So many people are saying this may be the last Christmas that we are going to enjoy. බොහෝ මිනිසෙන් කියනවා මේක අන්තිම නත්තල වෙන්න පුළුවන් අපි සමරන්ට යන. Next Christmas we will be in glory sometimes. ඊළඟ නත්තලේදී සමහරට අපි මහිමේ ස්ථානයක සිටින්න පුළුවන්. But do you know we are in the last lap of this race now. අපි මේ රේස් එකේ අවසාන වටේ තමයි සිටින්නේ. Have you seen a relay race දැකලා තියෙනවද? And people there are people who take turns in different stages ek ek sthana wala ek ek kena duwana wagakima ganawa and we are not the first generation to give the gospel api subaranchiya denna palaweni paramparawa nemei you know the gospel has been started to preach for more than 2000 years subaranchi avurudu 2000 kata eha indala deshana karanawa but do you know that we are the last batch running in this relay. නමුත් ඔබ දන්නවද මේ relay එකේ අවසාන වටේ දුවන්ට ඉන්නව සෙනග අපි. God has chosen you and me for the last push. දෙවියන් වහන්සේ අවසාන වටේ දුවන්න ඔබවත් මාවත් තෝරගෙන තිබෙනවා. You know when the coach selects the relay team. ඒ පුහුණුකරු relay team එක තෝරනකොට he puts the best runners in the last lap. අන්තිම වටේට දාන්නේ හොඳටම දුවන අයව. The fastest people. Hallelujah. අයියෙම දුවන අයව. So that's you and me. Amen. ඔබත් මමත්. Because this is going to be very fast now. Hallelujah. Hallelujah. The gospel is moving very fast. The devil also is trying to do things very fast. That is why we must be faster. Next person, we must be faster. Hallelujah. Hallelujah. You know, this is our turn now. Our forefathers have gone before us. අපේ මුතුන් මිත්තන් අපිට ප්‍රථමයෙන් ගියා. But what are we doing about it now? නමුත් අපි දැන් මේ උදෙසා කුමක්ද කරන්නේ? Praise God. ප්‍රශංසා වේවා. Philippians chapter 1 verse 27. පිලිප්පි පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ අපි බලමු. Let's look at that scripture, very important scripture. ඉතාමත්ම වැදගත් පදයක්. Philippians 1:27 it says, "Only let your conversation become the gospel of Christ, that whether I come and see you or whether be absent, I may hear of your affairs." Now look at that. "That ye may stand fast in one spirit, with one mind, striving together for the faith of the gospel." Philippians 1:27 Mama ævit numbala daknem numut ætva sitinnem numut numbala ekama ātmen stirava ekasitakin subārañchya සුභාරංචියේ ඇදහිල්ලගෙන වීරය කරමින් විරුද්ධව සිටිනන්ට කිසිවක් ගැන බීත නොවි සිටින බව මට අසන්ට පුළුවන් පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියට ඔබින ලෙස හැසිරෙන්න. Continue. ඒ නිර්භීතකම ඔවුන්ට විනාශයේද නුඹලාට ගැලවීමද ලකුණක් වතිබේ. වීරය කිරීමෙන් තියනවා. ඒක සාපව කියවන. එක සිතකින් සුභාරංචිය ඇදහිල්ලගෙන වීරය කරමින්. That G are standing firm, I'm reading from the Amplified, united in spirit and purpose, striving side by side, contending with a single mind for the faith of the gospel. ඔබව දකින්න පැමිණියත් නොපැමිණ මේ ස්ථානයේ කියන එකම ආත්මයෙන් යුතුව ශක්තිමත්ව සිටින බව අසන්ට ලැබේ. ඒකට එකම අරමුණකට එකම සිතකින් යුක්තව කරට කර වීරිය කරමින් සුභාරංචිය දෙන්න කියලා කියනවා. කරට කර, that's a nice word. Side by side, content, striving together, not striving against one another, striving together with a single mind, with a single faith, contending for the gospel. Ekin ekenata viruddhava nemei ekin ekkena ekama karanawak yudisa ekama aathmayekin ekama aramunakin veerya karanta kiyala kiyenawa. The word striving means doing something, reaching out, stretching. Veerya karanawa kiyala kiyanne diga adenawa. There is an effort involved in that. E sthane yam vayamak thibenawa. You know, when we know something is important, we are willing to make an effort for that. Yam deyak wedagat kiyala api sitenawa nan api ekata yam vayamak daranawa. When we don't think it is important, then we relax and we are just happy with normal life. Wedagat naha wage kiyala hitunothin api ek gena wedi avadanayak yomu karanne neha. God wants us, his children, to realize this is important and there's an urgency. නමු දෙවියන් වහන්සේ in the last days now. නමු දෙවියන් වහන්සේගේ කැමැත්ත මේක අවසාන කාලය නිසා මේක හේතු ගණටි තාමත්ම වැදගත් කාරණාවක් කියලා වීරිය කරන්නට මේක ගැන. Acts chapter 20 verse 24. ක්‍රියා 20 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය බලමු. The great apostle Paul once again is making a statement that is amazing. Paul තුමා නැවතත් මේ ස්ථානයේ ප්‍රකාශනයක් කරනවා ඉතාමත්ම අනර්ගයි. Acts chapter 20 verse 24. ක්‍රියා 20 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. Are you with me this morning? ඔබ මාත් සමගද මේ උදෑසන? Hallelujah. Hallelujah. And it says, "But none of these things move me. None of these things move me. Neither do I count my life dear to myself. If only I may finish my course," Amplified, "with joy and the ministry which I obtained from it, which was entrusted to me by the Lord, faithfully to attest to the good news of God's grace." Hallelujah. නමුත් මාගේ දිවිමද දෙවියන් වහන්සේගේ කරුණාවේ සුභාරංචියට සාක්ෂි දෙන පිණිස ස්වාමි වූ යේසුස් වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජීවිතය වැදගත් නොහොත් මට අගේය කියා මම කිසිසේත් නොසලකමි. He says, None of these things move me. Me kisi deyak mawa solawanta baha kiyala kiyenawa. You know, today people are moved by every little thing that happens around them. Ada kale manushyan selawenawa e watapitawe sidu wen hama deyak nisama. The apostle Paul is focused. He said, none of these things move me. Neither do I esteem my life dear to myself. Apostle Paul tuma e ilakkayak athuwa sitinawa hu kiyenawa me kisi deyak mawa solawanne naha kiyala. And I that none of these things I esteem my life dear to myself. Mage jeevitayata wada me kisi deyak mama salakanne naha kiyala kiyana mesthane. He's saying the gospel is more important to him than his own life. Subaranchi ohuge jeevitayatath wada watina bavai ohu me sthane sandahan karanne. Then he's saying that I may only finish my course with joy. ඔහු කියනවා මගේ කාර්යය මම ප්‍රීතියෙන් පමණයි අවසන් කරන්න කියලා. He's talking about finishing a course. ඔහු කතා කරනවා මේ ස්ථානයේ යම් අරමුණක් ඉෂ්ට කිරීම ගැන. It's talking about running a race on a course on a line. ඒ එකම line එකක් දිගේ race එකක් දුවනවා වගේ. පතේ ධාවන පතේ. ධාවන පතේ. You know, running, are you on course in your life? ඔබ ඔබගේ ධාවන පතේද සිටින්නේ ජීවිතේ? You know, all Christians are running a race, but are you on course? බොහෝ කිතුනුවන් ඒ දිවිමක් කරනවා නමුත් හරි ධාවන පතේද සිටින්නේ? And he says faithfully to attest to the good news of God's grace. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය Yeah, faithfully විශ්වාසවන්තව ලෙස මේ දුන්වහන්සේ මට බාර දුන්න සුභාරංචිය මා රැගෙන this has been entrusted to me මේ සුභාරංචිය අපට බාර දී තිබෙනවා hallelujah hallelujah and we are running with this good news අපි මේ සුභාරංචිය සමග එකට දුවනවා so there is a labor involved in it ඉතින් මේක තුල යම් වෑයමක් තිබෙනවා කරන්නට let's look at 2 Corinthians chapter 6 verse 1 2 Corinthians 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි බලමු 2 Corinthians chapter 6 verse 1 2 Corinthians 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය Hallelujah Hallelujah Have you brought your Bibles today? ඔබගේ බයිබලේ රැගෙන ආවද අද දවසේ? Praise God ප්‍රශංසා වේවා Laboring together අපි දෙවියන් වහන්සේ සමග හවුල් වැඩ කරනව Laboring together as God's fellow workers දෙවියන් වහන්සේ තවද දෙවියන් වහන්සේ සමග හවුල් වැඩකාරයෝව We are laborers together. අපි එකට හවුල්කාරයෝව සිටිනවා. Hallelujah. Laborers, the word laborer, kamkaruwa. This the howl wedakara is a very nice Sinhala word. Here laborer means a person who goes and does the job. Kamkaruwek wage on gihilla onge wedaya karanawa. අපි සිංහලෙන් කියනවා නේ labor. Right? This is talking about labor. Working with your efforts me devya apege e vayamen weda karannawu ek your labor and efforts are the seed for eternity oba darannawu vayama ævilla e sadakale udesa bijayai you know every effort that you and I make obat mamat karannawu hama vayamakma is seed for eternity sadakale udessa bijayak did you understand that oba eka therum gattada that means what we do the effort that I put ekiyanne mama darannawu e prayatnaya makes a difference in somebody's eternal life kenekge jeevithe sadakalika wenasak athi karanawa in eternal destiny of that person ekenage iranna me sadakalika wenasak athi karanawa hallelujah hallelujah did you realize that oba eka therum gattada did you realize that oba meka therum gattada so this gospel has eternal consequences me subaranchiye sadakalika pratipala thibenawa it has eternal consequences sadakalika pratipala thibenawa do you know that the life that we have come to live here is a short time api me loke jeevath wenna pamin thibena kaalaya ethavakalikai you know how long can you live in this world kochchera kala obata me loke jeevath wenna puluwanda let's say you live 100 years 200 years about 100ak 200ak jeevath una kiyala hitamu but if you look now we are 2016 now then baluwoth api 2016 varshayata athulath wemin sitinawa for two even if somebody live for 1000 years that person is dead and gone avurudu 1000ak jeevath unath e manushya dan merila yeah our time is so fast and so short ape kaale ta vegavat sahita keti and we need to understand that there's something more than this life that we live api therum gathe yutu deyak thamai api me polave jeevath una jeevitata eha jeevithayak apada thibenawa and whatever we do for eternity only that is going to remain after our life here. අපි සදාකාලයේ උදෙසා මේ පොළොවේදි කුමක්ද කරන්නේ ඒ දේ තමයි අපිට ඉතුරු වෙන්න යන්නේ. And the good news that we give people is going to change their eternal destiny. මනුෂ්‍යයන්ට අපි දෙන්නා වූ සුභාරංචිය ඔවුන්ගේ සදාකාලිකව ඉරණම වෙනස් කරන්නට යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So we need to give our time, our efforts, our finances towards this gospel program. ඉතින් අපේ කාලය, අපේ මහන්සිය, අපේ මුදල් අපි වැය කරන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ සුභාරංචිය උදෙසා. And we need to give our best for it. අපි අපේ හොඳම දේ දෙන්න අවශ්‍යයි මේ උදෙසා. You know, last week I mentioned that we cannot receive that which we have not given. ගිය සතියේ මම ඉගැන්නුවා අපට අපි නොදුන්නු දෙයක් ලබා ගන්නට බෑ කියලා. There is a principle in the spirit realm which says you only receive what you give away. ආත්මික ප්‍රතිපත්තියක් තිබෙනවා ඔබ දෙන දේ තමයි ඔබට නැවත ලැබෙන්නේ. So if you don't give you will not receive. ඉතින් ඔබ දුන්නේ නැත්නම් ඔබට ලැබෙන්න යන්නේ නැහැ. And the more you give what you receive is more than what you give. ඔබ දෙන්ට ඔබ දෙන දෙයට වඩා ඔබ ලබා ගන්නට යනවා. And it's beyond the realm of the temporal world that we are living. මෙතාවකාලික ලෝකයට එහා ගිය දේවල් තමයි එහා ගිය මට්ටමකින් අපි ලබන්නට යනවා. Hallelujah. Hallelujah. Matthew chapter 16. මත්තෙව් 16 වෙනි පරිච්ඡේදය දෙස බලමු. Let's look at verse 25. 25 වෙනි පදය. Matthew chapter 16 verse 25. Matthew 16 25 වන පදය. You know the gospel has not been given to preach the gospel was given to us and not the angels. සුභාරංචිය දේශනා කිරීමේ වගකීම දී තිබෙන්නේ අපටයි දේව දූතයන්ට නොවේ. Do you know that it's not given to the angels? ඔබ දන්නවද ඒ මෙහෙ දීලා තියෙන දේව දූතයන්ට නෙමෙයි කියලා? The angels who love to do it but they have not been given it. It has been given to us. దేవదూతයන් ඉත ආසාවෙන් ඒ දේ කරයි නමුත් ඔවුන්ට නෙමෙයි ඒ වගකීම පැවරුනේ. But the angels are given to us to help us. නමුත් దేవదూතයන්ව අපට දී තිබෙනවා අපට උපකාර කරන පිණිස. The Bible says they are ministering angels. බයිබලයේ පවසනවා සේවය කරන්න ආව దేవదూතයන් කියලා. They are ready to work for us. ඔවුන් සූදානම් අප උදෙසා උදව් කරන්නට. And all of us have been given angels. අපි හැම කෙනෙක් උදෙසාම దేవదూතයන් දී තිබෙනවා. Do you know that's some people's angels are yawning because they are very they have no work to do. ඔබ දන්නවද සමහර මිනිස්යන්ගෙන් దేవදූතයන් ඈනු මරමින් සිටිනවා මන්ද උන්ට කරන්න දෙයක් නැති නිසා. While some people's angels are working overtime. සමහර අයගේ దేవදූතයන් overtime වැඩ කරනවා. Now when I say this මේ දේ මම කිව්වහම you know we may be laughing. I'm not making fun of angels, okay? අපි hina wenna puluwam mama me deva dootiyan gana vihilu karanawa nemei. I'm trying to bring a point to you which is spiritual. Mama meken aathmika yathartayak oba weta genentai utsah karanne. So it's not a debate, you know, how can angels, you might say how pastor said angels are yawning, how can angels yawn? ඔබ අහන්න පුළුවන් ආ පාස්ටර් කිව්වා මේ ඈනුම් අරිනවා කියලා దేవදූතයන් කොහොමද ඔවුන් ඈනුම් අරින්නේ එහෙම කියලා ඔබ හිතන්න බෑ. I'm not bringing a new doctrine that angels are yawning. I'm trying to bring an illustration to you that angels are willing to work hard for us. මම ඔබට උගන්වන්න හදන්නේ ඒ దేవදූතයන් අප උදෙසා උපකාර කරන්නට සිටින බවයි. So when I preach I bring some illustrations. So those illustrations you have to take in the spirit. දේශනා කරන විට මම යම් උදාහරණ ගෙනේ ඔබ ඒක ආත්මයෙන් ලබා ගත යුතුයි. When I said angels are working overtime, they don't have time. They are not in the time frame actually angels. దేవదూතයන් overtime වැඩ කරනවා කිව්වහම ඔවුන්ට කාල සීමාවක් නැහැ ඔවුන්ගේ ජීවිතවල. But I'm trying to bring a point to you that you know each of us are given angels so that God has given us the ability to get the job done. Mama penwanna hadanne api hama kenek udessama deva dootiyan thabath thibena apage karyaya ishti karanta udaw karana pinisa. Hallelujah. Hallelujah. Do you understand that? Oba eka therum gattada? Praise God. Prashansa Deva. Let's look at Matthew chapter 16 verse 25. Matthew 16 wenne parichchaya 25 wenna padaya api balamu. Whosoever is bent on saving his temporal life, his comfort and security here shall lose it. And whoever loses his life, his comfort and security here for my sake shall find it. යම් කෙනෙක් තමගේ මේ ලෝකයේ ජීවිතේ බේරා ගන්න ආරක්ෂා කරන්න යනවනම් ඒ අයට ඒක නැති කර ගන්නවා කියලා කියනවා. ඒ ජීවිතේ මරණය නිසා. නමුත් මේ ලෝකයේ ජීවිතේ නැති කර ගන්න උන්වහන්සේ නිසා ජීවනය සොයා ගන්න අතර උන්වහන්සේ සමග සදාකල් ජීවණයට ඇතුල් වෙනවා කියලා කියනවා. I don't know if you got it on single properly. Let me illustrate. So he said whoever is bent on saving his life, it's speaking about somebody who is very protective about his life. මක්නිසා කවුරු හරි හරි ආරක්ෂිතයි නම් තමන්ගේ ජීවිතය ගැන. This one is looking at his own security and comfort. ඔහුගේ ආරක්ෂාව, ඔහුගේ සැප පහසුව ගැන විතරයි නම් බලන්නේ. Then Jesus saying he will lose it. It's not a good bargain. Jesus වහන්සේ කියනවා මේ ජීවිතය ඔහු නැති කරගන්න යනවා. ජීවිතය නැති කරගන්න නැහැ. ඌට ඒක පාඩු වෙන්න යනවා. දැන් ජීවිතය නැති වෙන්නේ නැහැ. What he's trying to tell is that he's going to lose what God intends to give him. ඔහු දෙවියන් වහන්සේ ඔහුට දෙන්න තියෙන දේ නැති කරගන්නවා. එහෙමත් නැත්නම් ඔහුට අලාභ වෙනවා කියන එකයි මේ ස්ථානෙ කියන්නේ. But who loses his life? That is who is reckless for the gospel. Who is reckless for the things of God. You know, that person is going to be a winner in eternity. Subaranchi odesa deviyan wahanse odesa tamange jeevithaye ganawat sitanne nathuwa e kapa wenawa nam ekena sadakal jeevane laba ganta yana. In other words, we are in a business, we are entrusted with something that God demands our whole life for. Api vyaparayeka sitinne deviyan wahanse apage mulu jeevithayema api e odesa kapa karai kiyala bala poruthu wenawa. Just like Jesus gave his whole life for us, whole life for the world, he shed his blood, he suffered. Now he's saying, what are you willing to do for me? Hariyata Jesus wahanse obat maatme loke udesa kapuna wage dan deviyan wahanse ahana oba kumakda karanta yanne kiyala. Hallelujah. Hallelujah. So now I'm trying to encourage you, I'm trying to spur you up, to challenge you, you know, to get out of the place, to step out of the place that you are in. So that you will touch the world out there. Then obowa mama dhairyamat karana obowa abiyoga karana oba e sapa pahasu sthana walin negitala deviyan wahansege e kandawima ishta karana pinisa. You know, I'll tell you, unless and until you win somebody to the Lord Jesus yourself by giving the gospel, you don't know the joy of it. ඔබ යම් කෙනෙක්ව සුභාරංචිය දීලා ගලව ගන්නකම්ම ඒකේ තිබෙනා ප්‍රීතිය ඔබ අත්දකින්න යන්නේ නැහැ. You know, once you tasted it, you will want more and more in your life. ඔබ ඒකේ රස බැලුවට පස්සේ තව තවත් ඔබ ඒකට ආශා කරන්න යනවා. And unless you win somebody to the Lord, you won't realize the price that Jesus paid for you. ඔබ කෙනෙක්ව දිනා ගන්නකම් ඔබට තේරුම් ගන්නට බෑ යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් ගෙවුවා මිලේ කුමක්ද කියලා. You know why many people are not bothered about giving the gospel is that they haven't realized the price Jesus paid for them. Boho manushyan ai kapa vela natte subaranchi deshana karanta one etu aragena neha Jesus wahanse gewwa mile mona wage de kiyala. If Jesus paid a price for me, then why must I remain, you know, so lukewarm in the gospel program? Jesus wahanse ma wenuen milayak gewwa nan ai mama e almernu swabhaven jeevit wenne. Hallelujah. Hallelujah. It's time to rise up. It's time to step out and tell the world that Jesus loves them. Then negitinta kale eliyata bahala Jesus wahanse kala udde prakash karanta kaleyai. This is a message of love, the love of God that God demonstrated on the cross of Calvary. Deviyan wahansege preme paniwidaya Jesus wahanse pennum kalawu kursiye tuladi. In John chapter 14 verse 15, Yohan 14 vena parichchede 15 vena pade, Jesus said, if you love me, you will obey my commandments. Oba mata prema karana nam magge aagnya oba pilipadinawa kiyala kiyuwa. If you love me, you will do what I say. Oba mata prema karana nam mama kiyana de oba henam karanawa. He didn't say, if you love me, you will come to church. ඔහු කිව්වේ ස්ථානයේ කිව්වේ නැහැ ඔබ මට ප්‍රේම කරනවා නම් සභාවට පැමිණෙනවා කියලා. Wonderful if you are coming to church. ඉතාල අර්ගය සභාවට පැමිණීම ඔබ. Keep coming. දිගටම එන්න. But he says if you love me you will do what I say. නමුත් මේ ස්ථානයේ කියනවා ඔබ මට ප්‍රේම කරනවා නම් මම කියන දේ ඔබ කරනවා. He didn't say if you love me you will sing songs. කිව්වේ නැහැ ඔබ ප්‍රේම කරනවා නම් මට ගීතිකා ගායනා කරන්න යනවා කියලා. If you love me you will obey my commands. ඔබ මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ඔබ පිළිපදිනවා කියලා කිව්වා. You will take this gospel program seriously. මේ සුභාරංචි වැඩසටහන ඔබ බැරෑරුම්ව ගන්නවා. You know, as a pastor of this church, I want our church to be seriously considering to be gospel preachers and soul winners for the Lord Jesus. සභහ පාලකවරයෙක් ලෙස මගේ ආශාව මුළු සභාවම ආත්ම දිනන්නන් වීමයි. You know, 2016 we want to win a great harvest for the Lord Jesus. 2016 අපි බලාපොරොත්තු වෙනවා අනර්ග අස්වැන්නක් කපා ගන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට. You know, that is when the Lord is pleased with us. එවිට තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ අපගේ වැඩ තුළින්. How many of you want to please the Lord? කී දෙනෙක් කැමතිද දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නට? You know, the Lord's heart is pleased pleased when we do what he has told us to do. දෙවියන් වහන්සේගේ හදවත ප්‍රසන්නයි උන්වහන්සේ කියා ඇති දේ අපි කරන විට. I said these are the last days. මම කිව්වා මේ අවසාන දවස්. And in these last days the devil is also working overtime. මේ අවසාන කාලයේ යක්ෂයාත් වැඩ කරනවා. And the world is going from bad to worse. ඒ ලෝකය ඒ තව තවත් විනාශකාරී වෙනවා. The wickedness of people have gone increased and we cannot imagine the scale. මනුෂ්‍යයන්ගේ නපුරුකම ඉතාමත්ම වර්ධනය වෙලා හිතා ගන්නට බැරි තරමට. 2 Timothy chapter 3 verse 1 and 2. දෙක තිමිති 3 වෙනි පරිච්ඡේදයේ 1:2 පද අපි බලමු. Let's look at that scripture. අපි බලමු මේ පද. Pastor Chris was teaching on this scripture this at the IPPC conference this time. Pastor Chris මේ සැරේ සම්මන්ත්‍රණයේදී මේ පදේ ගැන කතා කරා. So I'm sharing some of the things that he told. Let's look at the King James first, please. 2 Timothy chapter 3 verse 1 and 2. 2 Timothy 3 වෙනි පරිච්ඡේදයේ 1:2 පද. This know also that in the last days, we are already there now, perilous times shall come. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල පැමිණෙන බව දැනගන්න. Verse 2. For men shall be lovers of their own self, covetous, boasters, proud, blasphemers, disobedient to parents, unthankful, unholy. Notice they are unthankful. මනුෂ්‍යයන් තමන්ට පමණක් මුදලට ප්‍රේම කරමින් උඩඟුව පාරට්ටු කරගමින් දෙවියන් වහන්සේට දෙමාපියන්ට අකීකරුව ස්තුතිවන්ත නොවි ඉතා අයහපත්ව සිටිනවා. How many of you seen this pattern in the world today? මේ වගේ අය ඔබ දැකලා තියෙනවද මේ ලෝකේ? Hallelujah. Hallelujah. Let's look at that scripture now in another version called the Living Bible. අපි Living Bible කියන version එකෙන් බලන්න යනවා. You know every Bible is a living Bible but this is a very a specific translation. Right. It says you may well know this Timothy that in the last days it's going to be very difficult to be a Christian. Timothy ඔබ මේ දේ දැනගත යුතුයි අවසාන කාලයේදී කිතුනක සිටීම ඉතා අපහසු වෙන්න යනවා. Did you see that? In the last days it's going to be very difficult to be a Christian. අවසාන කාලයේදී කිතුනකව සිටීම ඉතා අපහසුයි කියලා කියනවා. අමාරුවෙන් යනවා. It's going to be difficult. අමාරුවෙන් යනවා. You know have you noticed that? ඔබ මේක තේරුම් අරගෙන තිබෙනවද? You know why is that? ඇයි? Because the pressure of the world මන් ද ලෝකයෙන් පැමිණෙන නව පීඩනය නිසා is going to affect the Christians. කිතුනවන්ට මේ පීඩනය බලපාන නිසා and it's going to be hard even to be a Christian. කිතුනෙකු වීම පවා අමාරුවෙන් යනවා. Because a Christian is somebody who demonstrates the life of God. මන් ද කිතුනෙකු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ජීවනය පෙන්눔 කරන කෙනෙක්. But in the last days there will be so much pressure from the world that people will rather be like somebody in the world rather than to be a Christian. නමුත් අවසාන කාලයේදී කිතුනුවන්ට තරම් පීඩනයක් පැමිණෙනවා ඕන් තෝරගන්න පෙළඹෙනවා ලෝකේ මිනිසයන් ලෙස ජීවත් වෙන්නට. They start to do things that the world is doing. ලෝකය කරන ආකාරයට දේවල් කරන්න පටන් ගන්නවා. And they will not be interested in the things of God. දෙවියන් වහන්සේගේ දේවල් ගැන ඕන් ඒ වගකීමක් නොගෙන සිටිනවා. But the Bible says we ought to do these things. නමුත් බයිබලයේ පවසනවා මේ දේවල් අපි කළ යුතුයි. And the Holy Spirit was given to us. සුදාත්මයන් වහන්සේව අපට දී තිබෙනවා. He was given to us so that we would live as a Christian. අපට සුදාත්මයන් වහන්සේ දුන්නේ කිතුනුවන් ලෙස ජීවත් වීමටයි. Now this happens when we try to live our Christian life without the Holy Spirit. මේ දේ මෙසේ සිදුවෙන්නේ සුදාත්මයන් වහන්සේ නැතිව අපේ කිතුනු ජීවිත ගත කරන්න පටන් ගත්තාම. Can you show verse 5 as well please? පස්වෙනි පදේ බලමු. Verse 5 was that thing. For example, I'll tell you for example. උදාහරණයක් ලෙස There will be things that is in the Bible that we will find hard to do. බයිබලයේ තිබෙන සමහර දේවල් අපට කරන්න අමාරුයි වගේ දැනෙයි. For instance. උදාහරණයක් ලෙස. Your pastor will say. ඔබගේ සභාපාලකවරයා කියයි. It's important to bring your tithes and offerings to the Lord. ඔබගේ දස්යෙන් කොටස් පූජාවන් දෙවියන් වහන්සේට ගෙනෙමේ තා වැදගත් කියලා. But as you live in the world today namuth ada lokeya jeevath wen vita there's so much pressure there's so many things for you to do with money obata mudal samaga karanta boho dewal tibenawa loku peedanayak tibenawa and the whole world is running after the commodity called money mulu lokayama e mudal pasupasa hamba yanawa and you as a Christian also will be put under tremendous pressure to bring what is the portion of God ඔබත් කිතුනුවෙකු ලෙස ඔබටත් පුදුම පීඩනයක් පැමිණෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ කොටස ගෙන ඒමට පවා And then your life will not reflect your financial area will not reflect the glory of God. In pasuwa ema nisa oba nogenin nisa desen kotasa pujawan deviyan wahanse wetata obage aarthike aashirwade penenta yanne neha. Hallelujah. Hallelujah. It will be so difficult to be a Christian. Itamatma apahasu ve yamaru ve kitunu ekuenta. So the technology of the world also will cause you not to be a Christian. The loke taakshanayat oba kitunuweku wimata apahasu karanawa. So many things that come away, you become so busy with things of life. Boho dewal pamilla oba itha kaarya bahula wenawa jeevithe. How many of you noticed that in the last 20 years the technology has increased? Ki dinek therung aragena thibenawada me pahugiya avurudu 20 pura taakshana itha diyunu wi thibenawa. We have so many new technologies. Boho aluth taakshanayan thibenawa. But yet people are more busy than before. Namuth kalintat wada manushyan tawat karya bahulai. And when people did not have technology, manushyan taakshane they had more time to spend with family, they had more time to spend in church. Manushyan taakshane metaram notibunu kale onta wedi kalayak thibuna Paul samaga gatha karanta sabhave seve karanta. Okay, thank you. We have gone to the next verse, fifth verse. Pasvenipadaya. This is talking about a Christian. Kitunuwek gana katha karanne. They go to church, yes, but they won't really believe anything that the pastor preaches. On sabahawata yanawa oh namuth pastor deshana karana kisi deyak on asannawa kisi deyak vishwas karanne naha. This is in the Bible. This is not a fairy tale. Okay, meka Bible e kiyanne surangana kathawak nemei. They go to church. On palli yanawa. Thank God they go to church. Eka yahapat sabahawata yaneka. But they really won't really believe anything that they hear. Namuth on asannawu kisi deyak on attatama vishwas karanne naha. Next he says, don't be taken in by people like that. Evani manushyan gana avadane yomu karanne. In other words, he says, don't be like them. Kiyenawa evani manushyan wente pa kiyala me sthane. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know, brothers and sisters, we are living in these last days now. Sahodara sahodarini me kale avasan kaleyai. To do the word of God, to be a Christian, we need to be full of the Holy Spirit. Deva vachane kirimata kitunuweku wimata api shudhatmen purnawa sitiya yutui. We need to respect the word of God that comes to us. Apita paminenao deva vachaneyata api garu kala yutui. We need to honor the man of God who brings the word of God to us. Vachane genenao deva daasayata api garu kala yutui. Because in that honoring we receive the honor. Mande garu kirima tula garutwe labenawa. For example, I'll just give one more example before I close. Udaharanayak lesa api tawat udaharanayak balanta. This is a bit of unusual one. Meka tikak asamaanya ekak. The Bible says entertain strangers in such you have entertained angels. Practice hospitality because in doing so you may have entertained angels. ආගන්තුක සත්කාර කරන්න ඒ කිරීමෙන් ඔබ දේව දූතයන්ට ආගන්තුක සත්කාර කරනවා කියලා කියනවා. Now that scripture is in Hebrews. It's speaking about in the Old Testament. පරණ ගිවිසුමේ when people of God entertain or give hospitality to some strangers, it happened to be they were angels. දෙවියන් වහන්සේගේ මිනිසයන් ඒ නොදන්නා වූ මිනිසයන්ට ආගන්තුක සත්කාර කරන විට ඔවුන් දේව දූතයන් වුණා. They later on realized that this is angels. පසුව ඔවුන් ඒතු ගත්තා මේ දේව දූතයන් තමයි පැමිණියේ කියලා. Now in these last days, මේ අවසාන කාලයේදී how do you entertain strangers? කොහොමද ඔබ නොදන්නා වූ අයට ආගන්තුක සත්කාර කරන්නේ? You know, it's not so easy. ඒක ලේසි දෙයක් නෙමෙයි. Because that stranger might be somebody who's coming to rob your house. මන්දේ ඒ ආගන්තුකයා ඔබ ගේ හොරකම් කරන්න එන කෙනෙක් වෙන්නත් පුළුවන්. Hallelujah. So this is why the Bible says in the last days, you know, you'll find it very hard to be a Christian. මේ නිසා තමයි අවසාන කාලයේදී අමාරු වෙන්න යනවා කියලා කියන්නේ කිතුනෙකු වීම. So what is the solution? මොකද්ද මේකට විසඳුම? You need to have spiritual discernment. ඔබට ඒ දිව්‍යමය දැනගැන්ම තිබෙන්න අවශ්‍යයි. You need to have the eyes of the spirit to realize this is an angel or this is someone that I need to be hospitable to. ඔබට ආත්මික ඇස් තිබිය යුතුයි හඳුනගන්න මේ ඔබට විරුද්ධ වෙන කෙනෙක් එහෙමත් නැත්නම් මේ දෙවියන් වහන්සේ ඔබට එවන ආගන්තුකයෙක් කියලා. The Holy Spirit will show you this fellow is a thief. Don't even get close to that fellow. සුබාරා දෙවියන් වහන්සේ පෙන්눔 කර ශුද්ධාත්මයන් වහන්සේ පෙන්눔 කරයි මේ නම් හොරෙක් මෙයව ගන්න එපා කියලා. You know, just give him the gospel and send him off. සුබාරංචිය දීලා ඔහුව යවන්න. Hallelujah. Praise God. Did you understand what I'm trying to say to you? Mama obata kiyanne utsaha karana de oba therum gattada? Praise God. Prashansa veva. My time is run short now. Mage kaale avasanai. But today again I want to remind you. Namuth ada davase obata navatha mama matak karanta kemathi. The challenge that I gave for December, can you remember? December maasida dunnawo abiyoge obata matakada? How many of you remember? Ki denekuta matakada? How many people? Ki denekwada dina gannone? To 3 people. Remember 3 people and pray for them. තුන් දිනක්ව මතක තබාගෙන ඔවුන් උදෙසා යාඥා කරන්න. And get out of your house. ඔබගේ ගෙදරින් එළියට බැහැලා. And go and see these 3 people. මේ තුන් දෙනා ඔබ මුණ ගැසෙන්න. First of all call them. ප්‍රථමයෙන් ඔවුන්ට call කරන්න. And go and see them. ඉන්පසු ඔවුන්ව බැහැ දකින්න. And share the gospel with them. සුභාරංචිය බෙදා ගන්න. Or invite them to your house. එහෙමත් නැත්නම් ඔබගේ නිවසට ආරාධනා කරන්න. And invite them to one of our programs. අපගේ වැඩසටහනකට ඔවුන්ව ආරාධනා කරන්න. You know this month is loaded with gospel programs. මේ මාසයේ සුභාරංචි වැඩසටහන් වලින් පූර්ණව සිටි තිබෙනවා. On Tuesday we are having an exciting program with 3 wheel drivers of Talawathugoda. Angaharuwada udyogimat kaalayak me sthane gatha karanta yanawa 3 wheel riyaduru mahatun samaga me sthane. Last year we had 40, this year we are expecting 50. Giyarudde 40 denek me sthane sitiya me avurudde api 50k bala paruttu wenawa. Hallelujah. Hallelujah. And we are going to give the gospel, we are going to give gifts to them, we are going to give a wonderful meal, and they are going to come to the Lord Jesus Christ. අපි සුභාරංචිය දෙන්නට යනවා, ආහාර වේලක් දෙන්නට යනවා, ත්‍යාගයක් දෙන්නට යනවා, ඔවුන් දෙවියන් වහන්සේව පිළිගන්නට යනවා. Next Sunday is Super Sunday. ඊළඟ ඉරිදා Super Sunday. And it is specially a gospel Sunday. ඒක විශේෂ වූ සුභාරංචි රැස්වීමක්. God is going to move with power in this place. දෙවියන් වහන්සේ බලවත් ලෙස මේ ස්ථානයේ ක්‍රියා කරන්නට යනවා. Everyone who comes for a miracle will receive their miracle. ඒ හාස්කමක් බලාපොරොත්තු වෙන එන්නව හැම කෙනෙක්ම හාස්කම ලබන්නට යනවා. So bring people and come. You know ba manushyan ragen enter. You know tell them that Jesus loves them. Onta kiyanne Jesus wahanse onta prema karana bawa. That God has a plan for them. Deviyan wahanse don gena selasmak athi bawa. Encourage them. Many people are in sorrow, in sadness, in loneliness. Onwa dairyamak karana bohoma manushyan e thanikamin vedanaven sitinawa. They want a breath of fresh air. Onta avashyai e navum navum bawa konge hadawatata. And we have the gospel which is oxygen. Remember last week I said apilaga subaranchi tibenawa eka oxygen wage. It is oxygen for people to breathe life in. Manushyanta e jeevana husma gannata eka oxygen. Hallelujah. Let's rise up then. Api negative sitimu. Thank you Lord. Hallelujah. This morning I want to invite any one of you here who have never given your heart to Jesus. Me udasana Jesus wahansita obage hadawata nodun kenek sitinawa nam God loves you. දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. And this is your opportunity to give your heart to Jesus. ඔබගේ හදවත යේසුස් වහන්සේට දීමට ඔබගේ අවස්ථාවයි මේ. You know Jesus paid for your sin and he wants to give you a new life. යේසුස් වහන්සේ ඔබගේ පාප උදෙසා මිලේ ගෙව ඔබට අලුත් ජීවිතයක් දීම උන්වහන්සේගේ කැමැත්තයි. I want to pray with you if you are saying pastor I want this new life. I want salvation. Come I'm going to pray with you personally. ඔබ කියනවා නම් පාස්ටර් මට මේ අලුත් ජීවිතය ඕනේ යේසුස් වහන්සේ මාගේ හදවතට මම ලබා ගන්න ඕනේ කියලා ඔබ ඉදිරියට පැමිණෙන්න. Hallelujah. Let's lift our hands to heaven right now. අපි දෑත් ඔසවමින් මේ වෙලාවෙදී. Let's lift our hands to heaven right now. දෑත් ඔසවමින් ස්වර්ගයේ දෙසට. Hallelujah. There's a person with a severe back pain. මේ ස්ථානයේ සිටිනවා ඒ තදබල කොන්දේ අපහසුකමක් තිබෙනවා ඔබට. You know, that pain comes and goes. ඒ වේදනාව එනවා යනවා. And this morning God is healing you right now. මේ උදෑසන මේ මොහොතේ ඔබව දෙවියන් වහන්සේ සුව කරනවා. Just believe that his healing power is coming upon you right now. ඔබ විශ්වාස කරාන්ට යේසුවේ බලය ඔබ වෙත දැන් පැමිණෙන බව. In Jesus name be healed. යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය ලබන්න. Be healed right now. සුවය ලබන්න මේ මොහොතේ. Hallelujah. Hallelujah. And if you are that person you can come later on and I will lay my hands on you. ඔබේ පුද්ගලයා නම් ඔබට පසුව පැමිණ පාස්ටර් රොෂාන්ගේ යාඥා ලබන්න පුළුවන්. Thank you Father. Father in the name of the Lord Jesus. ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන්. We thank you for this season. අපි ස්තුතිවන්ත වෙනවා මේ ඍතුව ගැන. This is the season that you have given us to reach out. ඔබ වහන්සේ අපට සුභාරංචිය දෙන්න දුන්නා වූ ඍතුවක් නිසා. To tell the people that they are the reason for this season. මනුෂ්‍යයන්ට කියන්න ඕන් තමයි හේතුව මේ ඍතුව උදෙසා. That Jesus came for them. යේසුස් වහන්සේ පැමිණියේ මේ ලෝකයේ උදෙසා. Because Jesus came because Jesus loves them. Manda Yesus wahanse paminiye ounta deviya Yesus wahanse prema karana nisa. Can you lift your hands? I'm going to release the anointing to come upon you. Api dath osawamu me welawedi pastor obata aalepa nidahas karanta yanawa. That you be bold for the gospel. Oba subaranchi udesa nirbhitakama labana pinisa. That supernatural ability will come upon you. Esuba uttaritra hakiyawa oba weta paminena pinisa. To be witnesses unto Jesus. Deviya anuhan Yesus Kristus wahansege sakshikaruwan wimata. Receive the dunamis power of the Holy Spirit now. Dunamis balaya labanta shudatha receive his power right now danne balaya labanta in Jesus name Jesus wahansege namen say I am a soul winner for Jesus kiyanna mama deviyan wahanse udesa aathma dinanne I will take this gospel to the ends of the world mamme subaranchi loke ante dakwa geniyenawa thank you father stuti swami hallelujah hallelujah we're going to end this service as and then we're going to worship Now may the grace of our Lord Jesus Christ. Jesus Christus wahansege anugrahayada. The love of the Father. Piyanan wahansege premayada. And the fellowship of the Holy Spirit. Shudathmanan wahansege sahabhagitwayada. Be with you. Numbala samaga weva. Now and always. Adath hemadakamat. And may the anointing of God now rest upon you. Deviyan wahansege aalepe oba mata weva. As you leave to your homes. Oba obage niveswalta yana athara. Receive his blessing now. ඔහුගේ ආශිර්වාදය ඔබ ලබා ගන්න. Receive his power now. උන්වහන්සේගේ බලය ඔබ ලබා ගන්න. In Jesus name. යේසුස් වහන්සේගේ නාමයෙන්. God bless you.